අපි තරේ විශ්වාස කරනවා මේ මේ පක්ෂයේ තියෙන කොටස් දෙක තමන්ගේ ඒ ඒ අවශ්‍යතාවයන් සමනය කරන්න පුළුවන් මධ්‍යස්ථ කට්ටියකුත් ඉදිරියට ගත යුතුයි. විශේෂයෙන්ම සාකච්ඡා වුණ චමල් රාජපක්ෂ මැතිතුමාගේ අනාගත කාර්යභාරය ගැන. උදේ යෝජනා කරා ඒගොල්ලට එකඟ වෙන්න පුළුවන් නම් චමල් රාජපක්ෂ මැතිතුමා වැනි කෙනෙක් වටා සටන ගෙනියන්න පුළුවන් නම් ඒක එක්තරා පහසු සහ එක්තරා වීමේ යෝජනා හැටියට සලකන්න පුළුවන්. මොකද අපිට අවශ්‍ය සත් ජාතික පක්ෂය පරාජය කියන. ඒ සඳහා අපිට ගන්න පුළුවන් සෑම වක්‍රමයක්ම අපි ගන්න බලාපොරොත්තු වෙනවා.